புத்த குணய. சம்மா சம்புத்த புத்த என பதேகி அர்த்தய எக்கினெக்கட்ட வெடி வெனசாக் நொமெத. ஏ பத தெகின்ம ததாகதயன் வஹான்சே விசின் சதுராரி சத்ய தர்மய அவபோத கலபவ கியவே. சம்மா சம்புத்த பதேன் பரோபதேச ரஹிதவ ஸ்வசக்தியன் மெனவின் அவபோத கலபவ விசேஷேன் கியவே. එසේ තිබියදී මේ බුද්ධ ගුණ පාඨයට බුද්ධ යන පදය නැවතද ඇතුළු කර ඇත්තේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමෙන් පමණක් නොනැවති ඒ ධර්මය අන්‍ය සත්වයන්ටද අවබෝධ කරවීම වූ ගුණය දැක්වීම සඳහා විය යුතුය. බුද්ධ යන පදයෙන් අවබෝධ කරවීමද කියවේ. ධර්මය අවබෝධ කරගත් සෑම දෙනම ඒ ධර්මය අනුන්ට අවබෝධ කරවීමට සමත් නොවෙති. පසේ බුදුහුද චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගනිති. එහෙත් ඔවුහු ඒ ධර්මය සෙස්සන්ට අවබෝධ කරවීමට සමත් නොවෙති. ලෞතුරා බුදුහු තමන් වහන්සේ විසින් අවබෝධ කළ ධර්මය සෙසු දෙව් මිනිසුන්ටද අවබෝධ කරවා බොහෝ සත්වයන් දුකින් මුදවති. බොහෝ සත්වයන් නිවනට පමුණුවති. ලෞතුරා බුදුන්ට අන්‍යන් හට චතුරාර්ය සත්‍ය අවබෝධ කරවීමෙහි ඇති සාමාර්ථය පුරුෂ ධම්ම සාරතී සත්තා දේව මනුස්සානං යන ගුණපද විස්තර කිරීමේදී දැක්වින. මෙතෙන්හි විශේෂයෙන් විස්තර කළ යුත්තේ තමා ලද්දය දොර වසාගෙන අනුභව කරන මසුරෙකු මෙන් තමන් වහන්සේ අවබෝධ කළ ධර්මය සඟවාගෙන ආත්මාර්ථය පමණක් බලාගෙන සුවසේ නොසිට තථාගතයන් වහන්සේ විසින් තමන් වහන්සේ අවබෝධ කරගත් ධර්මය මහෝත්සාහයෙන් සෙසු දෙව් මිනිසුන්ටද බෙදා දෙන බවය. සබ්බදා සබ්බ සත්තානං හිතාය ච සුඛාය ච උසස්සුකෝ අකිලාසු ච අහෝ අච්චරියෝ ජිනෝ යනුවෙන් දැක්වෙන පරිදි තථාගතයන් වහන්සේ තමන් වහන්සේ ලෝතුරා බුදුව ජීවත් වූ පන්සාලිස් වස මුළුල්ලෙහිම දෙව් මිනිසුන්ට ධර්මය අවබෝධ කර දීමෙන් ඔවුන් දුකින් මිදවීමෙහි ඔවුන්ට නිවන් දැක්වීමෙහි මහෝත්සාහයෙන් යෙදුනසේක. උන්වහන්සේ ඒ ඒ දිනයන්හි ධර්මය අවබෝධ කර ගැනීමට සමත් වන්නෝ කවරහුදැයි බලා ඔවුනට තමන් වහන්සේ අවබෝධ කර ඇති ධර්මදේශනය කළසේක. ධර්මය අවබෝධ කර ගැනීමට සමත් සත්වයන් දැක උන්වහන්සේ ඔවුන් කරා බොහෝ දුර පාගමනින්ම වැඩ සේක. එක්වරක් යාමෙන් ධර්මය අවබෝධ කරදිය නොහැන ඇතැම් පුද්ගලයන් කරා උන්වහන්සේ නොයෙක් වර වැඩම කොට ඔවුනට චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර වූ සේක. එක් මිසදිටු බමුණෙකුට ඔහු මිත්‍ර කරගෙන ධර්මය අවබෝධ කරවීම සඳහා තථාගතයන් වහන්සේ ඔහු වෙත බොහෝ වාර ගණනක් වැඩම කළසේක. මහා කප්පින රජු හා ඔහුගේ පිරිසට දහම් දෙසනු පිණිස තථාගතයන් වහන්සේ තමන් වහන්සේගේ පාසියුරු තමන් වහන්සේ විසින්මගෙන 121 මග ගෙවා එකලාව වැඩම කළසේක. පුක්කුසාති රජු පැවිදි වී බුදුරදුන් සොයා එන කල්හි තමන් වහන්සේ විසින්ම පාසියුරුගෙන 45 යොදුන් මග පාගමනින් වැඩමකොට ඔහු හා කුම්භකාර ශාලාවකි රාත්‍රියද ගත කළසේක. පිරිනිවන් පාන දිනෙහි පිරිනිවන් මංචකෙහි සයනය කරමින් සුභද්‍ර නම් පිරිවැජියාට දහම් දෙසූසේක. මිසදිටු බමුණාගේ කතාව. එක් මිසදිටු බමුණෙක් ගංතෙරක කුඹුරක් සකස් කළේය. බුදුන් වහන්සේ ඔහුගේ උපනිෂ්ඨ සම්පත්තිය දැක ඔහු කුඹුර සකස් කරන තැනට වැඩවදාළසේක. ඔහු තථාගතයන් වහන්සේ දැකද තමා කරන දෙයම කළා මිස උන්වහන්සේ ගැන සැලකිල්ලක් නොකළේය. තථාගතයන් වහන්සේම බ්‍රාහ්මණය කුමක් කරන්නෙහිදැයි අසමින් ඔහු හා පළමුුවෙන් කතා කළහ. ගෞතමේනි, කුඹුර සුද්ධ කරමි යයි බමුණා කීය. එදින කතාව එපමණකින් කෙලවර විය. පසුදින බමුණා කුඹුර සෑමට ගියේය. තථාගතයන් වහන්සේද එහි වැඩම කොට, ගෞතමේනි කුඹුර සාමී යයි බමුණා කීය. කුඹුර වපුරන දිනෙහිද තථාගතයන් වහන්සේ එහි වැඩම කොට, බ්‍රාහ්මණය කුමක් කරන්නෙහිදැයි වදාළහ. ගෞතමේනි කුඹුර වපුරමි යයි බමුණා කීය. තථාගතයන් වහන්සේ නැවත නැවතද කුඹුරට වැඩම කළහ. එයින් බමුණාගේ රෞද්‍ර ගතිය ක්‍රමයෙන් නැති විය. මදින් මද ඔහු තථාගතයන් වහන්සේට මිත්‍ර විය. දිනක් තථාගතයන් වහන්සේ එහි වැඩම කළ කලෙහි බ්‍රාහ්මණයා, පින්වත් ගෞතමේනි, මා බිම සකස් කිරීමට පටන් ගත් තැන පටන්ම ඔබ මෙහි පැමිණියේය. ඉදින් මේ ගොයම් හරි ගියොත් ඔබටද මෙයින් දෙන්නෙමිය. මම මෙය තනිව නොකමිය. මෙතැන් පටන් ඔබ මගේ යාළුවෙක් යැයි කීය. ගොයම් හොඳින් වැඩි පැසුනි. බ්‍රාහ්මණයා ගොයම් හොඳින් වැඩි ඇති බව දැන ඉමහත් සතුටින් සිටියේය. හෙට ගොයම් කපමි යයි සූදානම්ව සිටි දින රාත්‍රියෙහි මහවැසි වැස ගඟ ගලා ගොයම් ඉදිරි ගඟදියෙහි පාවී ගියේය. කුඹුරු උදුල ගෑ තැනක මෙහි දිස්විය. බමුණා පසුදින කුඹුරු බැලීමට ගියේය. එකම ගොයම් ගසකුදු නොමැතිව උදලු ගොය බිමක් මෙන් වී තිබුණු කුඹුර දුටු බමුණාට දැරිය නොහැන ශෝකයක් ඇතිවිය. ඔහු ගෙට අවුත් ඇඳකට වී ආහාර ගැනීමද හැර නිදා සිටියේය. තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණයාගේ කුඹුර පාළුවන බව කලින්ම දැන සිටියහ. උන්වහන්සේ ඔහු වෙත නැවත නැවත වැඩම කළ වදාලේ මේ අවස්ථාවේදී ඔහුට පිහිටවනු පිණිසය. එදා තථාගතයන් වහන්සේ ඔහුගේ දොරකඩටම වැඩම කළසේක. බමුණා බුදුරදුන් පැමිණ බව අසා, මගේ යාළුවා ගේතුලට කැඳවා වාඩි කරව යයි කීය. ගෙහි විසුවෝ එසේ කළහ. තථාගතයන් වහන්සේ විසින් බ්‍රාහ්මණයා කැඳ වූ කල්හි ඔහු පැමිණ උන්වහන්සේ සමීපයේ හිඳගත්තේය. කිමෙක්ද බ්‍රාහ්මණය යයි තථාගතයන් වහන්සේ වදාළ කල්හි බ්‍රාහ්මණයා කියනුයේ, පින්වත් ගෞතමේනි, මා කුඹුරේ වැඩපටන් ගත් තැන සිටම ඔබ වහන්සේද කුඹුරට පැමිණියාහුය. කුඹුර හරිගිය කල්හි මම ඔබ වහන්සේටද දෙමියයි කීමි. මාගේ ඒ අදහස ව්‍යර්ථ වී ගියේය. එයින් මට මහත් ශෝකයක් හටගනි. මට දැන් ආහාරද නොගෙන හැකියයි කීය. එකල්හි තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය, නුඹට මේ ශෝකය ඇති වූයේ කුමක් නිසාදැයි දන්නේහිද? දැයි වදාළහ. පින්වත් ගෞතමේනි, මම නොදනිමි. ඔබ වහන්සේ ඒ කාරණය දන්නේහිද? දැයි අසූහ. තථාගතයන් වහන්සේ බ්‍රාහ්මණය, මම ඒ කරුණ දනිමි. සත්වයන්ට ශෝකයක් හෝ බයක් හෝ උපන්නේ නම් තණ්හාව නිසාමය යයි වදාරා පහත ධම්මපද ගාථාව වදාළසේක. තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භව භයං, තණ්හාය විප්පමුත්තස්ස නත්ති සෝකෝ කුතෝ බයං. තථාගතයන් වහන්සේගේ දේශනා අවසානයේ චතුරාර්ය සත්‍යයන් අවබෝධ වී බමුණා සෝවාන් ඵලයට පැමිණියේය. මෙසේ තථාගතයන් වහන්සේ අන්‍යයන්ට ධර්මය අවබෝධ කිරීම සඳහා නිරන්තරයෙන් උත්සාහ ගන්නාසේක. බුද්ධ ඥාන තුදුස. බුද්ධ ඥාන නමින් ඥාන තුදුසක් පටිසම්භිදා මග්ගෙහි වදාරා ඇත්තේය. තුදුස් බුදුනැණින් යුක්තවන බැවින්ද තථාගතයන් වහන්සේ බුද්ධ නම් වෙති. බුද්ධ ඥාන තුදුස මෙසේ වදාරා ඇත. චුද්දස්ස බුද්ධ ඥානානි දුක්ඛේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ඥානං බුද්ධ ඥානං දුක්ඛ නිරෝධ ගාමිනීයා පටිපදාය ඥානං බුද්ධ ඥානං අත්ත පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං ධම්ම පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං නිරුත්ති පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං පටිභාන පටිසම්භිදා ඥානං බුද්ධ ඥානං ඉන්ද්‍රිය පරෝ පරියත්තේ ඥානං බුද්ධ ඥානං සත්තානං ආසයානුසයේ ඥානං බුද්ධ ඥානං යමක පාටිහාරියේ ඥානං බුද්ධ ඥානං මහා කරුණා සමාපත්තියා ඥානං බුද්ධ ඥානං සබ්බං යුත ඥානං බුද්ධ ඥානං අනාවරණ ඥානං බුද්ධ ඥානං ඉමානි චුද්දස්ස බුද්ධ ඥානි ඉමේසං චුද්ද සන්තං බුද්ධ ඥානං අට්ඨ ඥානානි ශාවක සාධාරණානි ච ඥානානි අසාධාරණානි ශාවකේහි. චතුර්දශ බුද්ධ ඥානයේ අතුරෙන් සතර ඥාන සතර දැක්වීමට චතුරාර්ය සත්‍ය විස්තර කළ යුතුය. චතුරාර්ය සත්‍ය සම්මා සම්බුද්ධ ගුණය විස්තර කිරීමේදී සැකවින් දක්වා ඇත. විස්තර වශයෙන් දනු කැමැත්තෝ අප විසින් සම්බාධිත චතුරාර්ය සත්‍ය නැමැති ග්‍රන්ථය කියවත්වා. පටිසම්භිදා ඥාන. ඥානය වනාහි සාමාන්‍යයෙන් දන්නා ඥානය, ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය යයි දෙවදෑරුම් වේ. ගසක් ගසක් වශයෙන් දැනීම සාමාන්‍ය ඥානයයි. මුල්, පොතු, ඵලය, අරටුව, බඩ, අතු, රිකිලි, කොළ, මල්, ගෙඩි, ඒවායේ පැහැය, සටහන, ගන්ධය, රසය යන විශේෂ විභාග සියල්ල දැනීම ප්‍රභේද සහිත විස්තර වශයෙන් දැනීමය. ඒ ඒ දේවල් ප්‍රභේද සහිතව විස්තර වශයෙන් දන්නා ඥානය පටිසම්භිදා ඥාන නම් වේ. ඒ ඒ ධර්මය පිළිබඳව වූ දැනුම ඥාන වශයෙන් එකක් වුවද දැනගන්නා වූ ධර්මය අනුව ඒ ඥානය ඥාන හතරක් කොට දක්වා තිබේ. ඒ ඥාන හතර නම් අත්ත පටිසම්භිදා ඥානය, ධම්ම පටිසම්භිදා ඥානය, නිරුත්ති පටිසම්භිදා ඥානය, පටිභාන පටිසම්භිදා ඥානය යන ඥාන හතරයි. ප්‍රභේද සහිතව විස්තර සහිතව හේතුන්ගේ ඵල දන්නා නුවණ අත්ත පටිසම්භිදා ඥානය නම් වේ. ජනක හේතුය, සම්පාපක හේතුය, ඥාපක හේතුව යයි හේතු තුන් වර්ගයකි. ගස ගෙඩි උපදවන්නාක් මෙන් නොතිබූ යම් කිසිවක් ඇති කරන්නා වූ හේතුව ජනක හේතුව නම් වේ. අවිද්‍යා තෘෂ්ණා කර්මාදීහු ජනක හේතුය. ජනක හේතුන් විසින් උපදවන ලද නාම රූප ධර්මයෝ අත්ථ නම් වෙති. නව මෙතර සිටියවුන් එතරට පමුණුවන්නාක් මෙන් ඇත්තා වූ යම් කිසිවකට පමුණුවන හේතුව සම්පාපක හේතු නම් වේ. ආර්ය මාර්ගය සත්වයනට නිවනට පමුණුවන බැවින් එය සම්පාපක හේතුවකි. නිවන එහි ඵලයයි. සම්පාපක හේතුවෙන් ඵලභාවයෙන් නිවනද අත්ථ නම් වේ. දුම ගින්නක් ඇති බව අවබෝධ කරන්නාක් මෙන් යම් කිසිවක් අවබෝධ කරවන හේතුව ඥාපක හේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්න වුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥාපක හේතු නම් වේ. තථාගතයන් වහන්සේ විසින් දේශිත ත්‍රිපිටක ධර්මය අසන්න වුන්ට නොයෙක් කරුණු අවබෝධ කරවන බැවින් ඥාපක හේතුවකි. පිටකත්‍රය ධර්මය අනුව අවබෝධ වන්නා වූ අර්ථයෝ ත්‍රිපිටක ධර්මය ඇසීමෙන් දැනෙන්නා වූ අවබෝධ වන්නා වූ කරුණු ත්‍රිපිටක ධර්මයාගේ ඵලභාවයෙන් අත්ථ නම් වෙයි. අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී ප්‍රත්‍යයන් විසින් උපදවන නාම රූපයෝ ආර්ය මාර්ගයෙන් පැමිණෙන නිවන ත්‍රිපිටක ධර්මයේ ඇසීමෙන් දැනෙන කරුණෝය යන මේ අර්ථයන් ප්‍රභේද වශයෙන් දන්නා ඥානය අත්ථ පටිසම්භිදා ඥාන නම් වේ. මේ ඥානය ඇතියහුට හේතුන්ගේ ඵල වන නාම රූප ධර්මයන් විස්තර වශයෙන් දත හැකිය. අඤ්ඤන්ට තේරුම් කර දිය හැකිය. බුදුරදුන් දේශිත ධර්මවල අර්ථයද නොරදවා තේරුම් කර දිය හැකිය. ධම්ම පටිසම්භිදා ඥානය යනු අනේක නාම රූප ධර්මයන් උපදවන්නා වූ අවිද්‍යා, තෘෂ්ණා, කර්ම ආදී හේතුන්ද නිවනට පමුණුවන ආර්ය මාර්ග සංඛ්‍යාත සම්පාපක හේතුවද කුසල අකුසල ආදී අනේක ධර්මයන් අවබෝධ කරවන පිටකත්‍රය සංඛ්‍යාත ඥාපක හේතුවද ප්‍රභේද වශයෙන් විස්තර වශයෙන් දන්නා ඥානයයි. ඒ ඇතියහුට හේතු ධර්ම විස්තර වශයෙන් මැනවින් දත හැකිය. අඤ්ඤන්ට අවබෝධ වන පරිදි කිය හැකිය. ඉහත දැක් වූ අත්ථ පටිසම්භිදා ඥානයෙන් දත යුතු වන ඵල ධර්මයන් පිළිබඳ වූද ධම්ම පටිසම්භිදා ඥානයෙන් දත යුතු වන හේතු ධර්මයන් පිළිබඳ වූද ඒ ධර්මයන් හා නියත සම්බන්ධය ඇත්තා වූ ස්වභාව නිරුක්ති නම් වූ මාගධ භාෂාව මැනවින් දන්නා වූ නුවණ නිරුත්ති පටිසම්භිදා ඥාන නම් වේ. නිරුත්ති පටිසම්භිදා ඥානයේ ඇත්තේ අර්ථ ධර්මයන් පිළිබඳ වූ මාගධ භාෂා ව්‍යවහාරය දන්නේය. පස්සෝ වේදනා යනාදී ශබ්ද ඇසුණු කල්හි ඔහු ඒවා ස්වභාව නිරුක්තියයි දන්නේය. පස්සා වේදනෝ යනාදී වශයෙන් ඇසුනොහොත් ඒවා ස්වභාව නිරුක්ති නොවේ යයි දන්නේය. මේ ශබ්දය නැතහොත් වචන මේ අර්ථය සඳහා යයි කිසිවෙකුගේ පැනවීමක් නියම කිරීමක් නැතිව ස්වභාවයෙන් ඒ ඒ අර්ථයන් හා සම්බන්ධව සිද්ධ වචන ස්වභාව නිරුක්ති නම් වේ. මාගධ භාෂාව ස්වභාව නිරුක්තිය යයි කියනු ලැබේ. එය සකල සත්වයාගේම මූල භාෂාව යයිද වෙනස් නොවන භාෂාව යයිද දේව බ්‍රහ්මයන් බෙහෙවින් විවහාර කරන භාෂාව යයිද කියනු ලැබේ. ඒ නිසා තථාගතයන් වහන්සේ විසින් ස්වභාව නිරුක්තිය වූ මාගධ භාෂාවෙහි ත්‍රිපිටක ධර්මය තබන ලද්දේය යයි දේශනය කරන ලද්දේය යයි කියා තිබේ. නිරුක්ති පටිසම්භිදා ඥානය ලබා ඇති ආර්ය ශ්‍රාවකයන්ට මාගධ භාෂාවෙන් දේශිත ධර්මය වෙහෙසක් නැතිව අවබෝධ වන්නේය. අත්ථ පටිසම්භිදා, ධම්ම පටිසම්භිදා, නිරුක්ති පටිසම්භිදා යන ඥාන තුන මැනවින් දන්නා වූ ඥානය පටිභාන පටිසම්භිදා ඥානය නම් වේ. පටිභාන පටිසම්භිදා ඥානය ඇති කලෙහි පැමිණෙන කරුණු අනුව කී ඥානත්‍රය යොදා ක්‍රියා කළ හැකිය. ඉහත කී ඥානයන්ගෙන් දැනගන්නා ධර්ම උපමා හේතු උදාහරණ සහිතව මැනවින් විස්තර කළ හැකිය, විභාග කළ හැකිය. විභංගප්පාලියෙහි පටිසම්භිදා ඥානයන් මෙසේ දක්වා ඇත්තේය. අත්ථේ ඥානං අත්ථ පටිසම්භිදා, ධම්මේ ඥානං ධම්ම පටිසම්භිදා, తత్ర ధమ్మ నిరుత్థాభి లాపే జ్ఞానం నిరుత్తి పటి సంబిదా జ్ఞానేషు జ్ఞానం పటిబాణ పటి సంబిదా ఇద భిక్కు ధమ్మం జానాతి సుత్తం గెయ్యం వెయ్యాకరణం గాత ఉదానం ఇతి ఉత్తకం జాతకం అభూత ధమ్మం వేదల్లం అయం ధమ్మ పటి సంబిదా యో తస్ తస్సేవ భాసితస్ అత్థం జానతి అయం ఇమస్ భాసితస్ అత్థో అయం ఇమస్ భాసితస్ అత్థోతి అయం ఉచ్యతి అత్థ పటి సంబిదా తత్ర ధమ్మ నిరుత్థాహి లాపే జ్ఞానం నిరుత్తి పటి సంబిదా జ్ఞానేషు జ్ఞానం పటిబాణ పటి సంబిదా పటిసంబిదా జ్ఞాన పృతజ్జనయంట నులబెన ఆర్యంట పమనక్ ఆర్యమార్గ అను ఆనుభావేన్ లభున జ్ఞాన విశేషేకి పటిసంబిదా లాభి పృతజ్జనయో నెత పటిసంబిదావట నొపమిని ఆర్యోద నెత ఎహెత్ ఆర్యఫలేట పెమినీమేన్ లభిన పటిసంబిదా జ్ఞాన సియలు ఆర్యంట ప్రబోధవన్నే నొవే ఎదూను వూవో పటిసంబిదా ప్రాప్త యన విశేషనామేన్ హదున్వను లభే పటిసంబిదా పన్న యన నామేన్ హదున్వన ఆర్యయో బుద్ధకాలేహిద సులభనోహ ఎతమ్ ఆర్యన్ హట శైక్షకాలేదీమ ద పటిసంబిదా జ్ఞాన ప్రబోధవే దివునువే ఆనంద ఇస్తవీర్యన్ వహన్సే చిత్త గృహపతి ధమ్మిక ఉపాసక ఉపాలి గృహపతి కుజ్జుత్తర యన అయట శైక్షకాలే ధీమ పటిసంబిదావ దివునువ్య శారిపుత్త ఇస్తవీరన్ వహన్సే ముగలన్ తెరున్ వహన్సే మహాకసుప్ తెరున్ వహన్సే మహాకచ్చాయన తెరున్ వహన్సే మహాకొట్టిద తెరున్ వహన్సే అతులు మహాశ్రావకయన్ వహన్సేలాట రహత్వీమేన్ పటిసంబిదా జ్ఞానే ప్రబోధవియ ఇంద్రియ పరోపర్యత్త జ్ఞానే ఆశయానుసే జ్ఞానే అన బుద్ధ జ్ఞాన దిక సమ్మా సంబుద్ధ గుణవర్ణనావిహి విస్తరకర్ణలది యమక పాటిహార్యే జ్ఞానే ఎకవర ప్రాతిహార్య దిక తక్విన జ్ఞానే యమక ప్రాతిహార్య జ్ఞానే నంవే ఏ శ్రావకయన్ విసిన్ నులబియహకి లౌతురా బుదుంట పమనక్ లభిన విశేష జ్ఞానేకి ప్రాతిహార్య కిరీమ దుష్కర వెడకి ఏ రహతుంట అర్హత్వే అనుహసిన్ కలహకియాక్ నువే రహత్వీమే మార్గే అనికకి ప్రాతిహార్య పేమే మార్గే తవకకి ఎబెవిన్ సియలు రహత్తు ప్రాతిహార్య కరణేట సమత్ నువెతి ధ్యానలాభీవు ఎథెం పృతజ్జనయోద ప్రాతిహార్య కిరీమట సమత్వెతి ధ్యానలభు తరమిన్మద ప్రాతిహార్య నొకలహకియ ప్రాతిహార్య కలహకి వీమట ఫలముయన్ అష్ట సమాపత్తి ఉపదవా ఏవా నవత తుదుస్ ఆకారేకిన్ పురుదు కలయుతుయ ఇర్ది ప్రాతిహార్య కలహకి తత్వేట సమాపత్తి దీనుకరగత్ పుద్గలయోమ ఏవా కిరీమట సమత్వెతి ప్రాతిహార్య కరణే తుదుస్ ఆకారేన్ పురుదుకొట దీనుకరగత్ రూపావచర పంచమ ధ్యాన చిత్తయే బలేని ఎసే దీనుకల పంచమ ధ్యాన చిత్తే అభిజ్ఞా చిత్త నంవే యమక ప్రాతిహార్య జ్ఞానే ఐకియనుయే లోతురా బుధువరయానన్గే అభిజ్ఞాచిత్ర సంపయుక్త జ్ఞానేటే అభిజ్ఞాలాభ్యకుట మెబదు దయక్ వేవాయ్ నికమ్మ సితీమే మాత్రేన్ యమ్ కిసి ప్రాతిహార్యాక్ నొకలహకియ ఏ ఏ ప్రాతిహార్యాన్ కిరీమద వెన వెనమ పురుదు కలయుతుయ యమ్ కిసి ప్రాతిహార్యాక్ కిరీమట ఉమనా ఏ ఏ కరుణ సిదు కిరీమట కసినయాఖి పంచమ ధ్యానేట సమవెదియయుతియ పటవి కసిన సమాపత్తియేన్ గిన్నక్ హో దియక్ ఎతికల నొహకియ ගින්නක් මැවීමට නම් එයට නිසි තේජෝ කසින පංචිම ධානයට සමවැදිය යුතුය. මෙසේ ඒ ඒ ප්‍රාතිහාර්ය කිරීමේදී ඒ ඒ දෙයට නිසි සමවතකට සමවැදී ඉන් නැගීමට අදිෂ්ඨාන චිත්තයට බලය ගත යුතුය. ඉක්බිති තමා කරන්නට යන ප්‍රාතිහාර්ය සිතින් සලකා මේ නම් දෙයක් වේවායි පරිකර්ම කළ යුතුය. එසේ කරන කල්හි බලාපොරොත්තු වන දෙය සිදු කරන අවිඥාභාවයට පැමිණි රූපාවචර පංචිම ධාන චිත්තය නැවත ඇතිවේ. ඒ සිත ඇතිවනු සමග අදහස් කළ දෙය නිර්මාණය වේ. ධානයේහි වශීභාවය මද පුද්ගලයන්ට යම්කිසි ප්‍රාතිහාරයක් කිරීමට බොහෝ කල්ගත වේ. වශීභාවයේ වැඩි පමණට ඉක්මනින් ප්‍රාතිහාර්ය කළ හැකිය. තථාගතයන් වහන්සේට සමාපatti විෂයෙහි අධික වශීභාවයක් ඇති බැවින් ඊතා ඉක්මනින් ප්‍රාතිහාර්ය කළ හැකිය. ධානයන්හි අතිශය වශීභාවයක් ඇත්තා වූ තථාගතයන් වහන්සේ ඊතා වේගයෙන් ඒ ඒ සමවත්වලට සමවැදීම, නැගිටීම, අදිෂ්ඨාන කිරීම කළ හැකි නිසා ශරීරයේ එක් තැනකින් ජල ධාරාවක් පිට කරමින් ඒ සමගම අන් තැනකින් ගිනි කඳන් පිට කළ හැකිය. එය යමක ප්‍රාතිහාර්යයයි. එය කළ හැකි නුවණ යමක ප්‍රාතිහාර්ය ඥානයයි. මහා කරුණා සමාපatti ඥානය. කරුණා ගුණය බුද්ධ ගුණ වලින් ඉතා ඉමහත් වූද උසස් වූද ගුණයකි. බුදුබැවෙහි පදනමද කරුණා ගුණයයි. එය පිළිබඳව සෑහෙන විස්තරයක් කළ හැක්කේ එය ගැනම විශාල ග්‍රන්ථයක් සම්පාදනය කළහොත්ය. රත්නාත්‍රයේ සියලු ගුණ දැක්වීම හා සපයන මේ ග්‍රන්ථයෙන් කළ හැක්කේ ඒ මහත් වූ ගුණ ඉතා කෙටියෙන් දැක්වීමකි. දුක්ඛිත සත්වයන් ගැන කම්පා වෙන ඔවුන්ගේ දුක් නොයවසන ස්වභාවය, දුක්ඛිතයන් දුකින් මිදවීමේ කැමැත්ත කරුණා නම් වේ. තථාගතයන් වහන්සේ කරුණාව ඉතා මහත් බැවින් යුක්තය. එබැවින් එයට මහා කරුණාව යයි කියනු ලැබේ. ඒ කරුණාව මහත් වන්නේ කෙසේද යනු මෙහිලා දත යුතු ප්‍රධාන කරුණයි. කරුණාව සෑම දෙනා තුළම ඒ ඒ ප්‍රමාණයෙන් ඇතිවන චෛතසික ධර්මයකි. මාපියෝ කරුණාවන්තහු යයි ප්‍රසිද්ධහ. ඔවුන්ගේ ඒ කරුණාව තමන්ගේ දරුවන්ට පමණක් සීමා වූවකි. තමන්ගේ දරුවන්ට මෙන් අන්‍යයන්ගේ දරුවන්ට මාපියන්ගේ කරුණාවක් නැත. මාපිය යුවලට දරුවන් ඇත්තේ ටික දෙනෙකි. ටික දෙනෙකු සම්බන්ධයෙන් ඇති කරුණාව සුළු දෙයකි. තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්වයන් ගැනමය. ලෝකේහි අනන්ත සත්වයෝ ඇතහ. සත්වයන් අනන්ත බැවින් ඒ අනන්ත සත්වයන් අනුව තථාගතයන් වහන්සේගේ කරුණාව අනන්තය. තථාගතයන් වහන්සේගේ කරුණාව හා මව් කෙනෙකුගේ පිය කෙනෙකුගේ කරුණාව සංසන්දනය කරන්නට උපමාවක්ද නැති තරමිය. තථාගතයන් වහන්සේ මහා කරුණාව සාගර ජලයටත්, මව් කෙනෙකුගේ කරුණාව එක් දියබිඳකටත් උපමා කළද උපමාව යහපත් නොවේ. තථාගතයන් වහන්සේගේ කරුණාව මහ පොළොවටද, මව් කෙනෙකුගේ කරුණාව වැලි කැටයකටද උපමාව කළත් උපමාව සුදුසු නැත. සාගර ජලයෙහිත් පොළොවෙහිත් ප්‍රමාණයක් ඇත. අනන්ත කරුණාවට ඒවාට උපමා කිරීම ඒ කාරණාව සුළු කොට දැක්වීමකි. එක් එක් පුද්ගලයෙකු සම්බන්ධයෙන් ඇත්තා වූ කරුණාවෙහි කුඩා මහත් බව ප්‍රමාණය කළ යුත්තේ කරුණාවට ලක්වන පුද්ගලයා සුවපත් කිරීම සඳහා කළ හැකි පරිත්‍යාගයන් අනුවය. මැරෙන්නට යන දරුවෙකු බේරා ගැනීම සඳහා මව් කෙනෙකු විසින් තමාට ඇත්තාක් ධනය වුවද පරිත්‍යාග කිරීමට ඉදිරිපත් වනු ඇත. එහෙත් තමා වාසය කරන ගෙය හා ඉඩමත් ඒ සඳහා පරිත්‍යාග කරන්නට කිව්වහොත් දරුවා මැරෙන්නට හරිනවා මිස එය කිරීමට ඉදිරිපත් නොවනු ඇත. තථාගතයන් වහන්සේ සත්ව කරුණාව නිසා නොකළ පරිත්‍යාගයක් නැත. ලෞතුරා බුදු බව ලැබ අසරණ සත්වයන්ට පිහිටවනු සඳහා බෝසත් කාලයේදී උන්වහන්සේ විසින් කරන ලද ධන පරිත්‍යාගයන්ට උපමා නැත. සෝ සාගරේ ජලදිකං රුධිරං ආදාසි භූමින් පරාජිය සමං සමදාසි දානං මේරුප්පමාන මදිකංච සමෝලි සීසං කේ තාරකා දික තරං නයනං අදාසින් යනුවෙන් අප මහ බෝසතාණන් වහන්සේ අසරණ සත්වයන්ට පිහිටවනු පිණිස දාන පාරමිතාව පිරීම වශයෙන් සාගර ජලය පරදවා තමන්ගේ සිරුරේ ලේ දන් දුන් බවද මහ පොළොව පරදවා ඇඟමස් දුන් බවද මහමෙර පරදවා ඔටුනු පලන් හිස් දුන් බවද අහසේ තරු පරදවා නෙත් දුන් බවද කියා තිබේ. අන්‍යයන් සඳහා තථාගතයන් වහන්සේට මෙබඳු මහා පරිත්‍යාගයක් කළ හැකි වූයේ කරුණාවෙහි මහත්වය නිසාය. මේ කාරණය අනුව සලකා බැලුවද මා පියා ආදී සෙස්සන්ගේ කරුණාව ඉතා සුළුය. බුද්ධ කරුණාවම ඉතාම මහත්ය. කරුණාව දුක්ඛිත සත්වයන් අරමුණු කොට ඇතිවන ධර්මයකි. සත්වයන්ගේ දුක් දත හැකි වීමට නුවණ තිබිය යුතුය. නුවණ මද අයට දැනෙන්නේ සත්වයන්ගේ දුක්වලින් ඉතා සුළු කොටසකි. සුගති වශයෙන් සලකන මනුෂ්‍ය දිව්‍ය බ්‍රහ්ම යන ලෝකයෙහි වෙසෙන සකල සත්වයෝම දුක්ඛිතයෝය. සර්වාකාරයෙන් සුගිත සත්වයෙක් බවාත්‍රයෙහි කොතනකවත් නැත්තේය. තථාගතයන් වහන්සේගේ කරුණාව සකල සත්වයන් සම්බන්ධයෙන් පවත්නේ ඒ නිසාය. ධනය ඇතිව, අමුදරුවන් ඇතිව, නෑමිතුරන් ඇතිව, සේවකයන් ඇතිව, ඌමනාතරම් ආහාරපාන වස්ත්‍ර යාන වාහන ආදිය ඇතිව, ගරුබුහුමන් ඇතිව, නිරෝගීව ජීවත් වන අය සාමාන්‍ය ලෝකයාට පෙනෙන්නේ සුඛිතයන් ලෙසය. සාමාන්‍ය ධනයා විසින් දේව බ්‍රහ්මයන් සලකන්නේ පරම සුඛිතයන් ලෙසය. ඔවුන්ට ඇත්තා වූ මහා දුක්ඛස්කන්ධය දැකිය හැකි තරම් නුවණක් සාමාන්‍ය ජනයාට නැත. සුඛිතයන් වශයෙන් සලකන ඒ පුද්ගලයන් සම්බන්ධයෙන් සාමාන්‍ය ජනයාට කරුණාවක් ඇති නොවේ. ඔවුන් සම්බන්ධයෙන් ඇතිවෙතොත් ඇතිවන්නේ ඉරිෂ්‍යාව හෝ මුදිතාවය. තථාගතයන් වහන්සේගේ නුවණට ඔවුන්ට ඇත්තා වූ මහා දුක්ඛස්කන්ධය පෙනෙන බැවින් සකල සත්වයන් ගැනම උන්වහන්සේට කරුණාව ඇතිවේ. එක් එක් සත්වයකට ඇති මහත් වූ දුක්ඛස්කන්ධයක් පෙනෙන බැවින් එක් එක් සත්වයකු සම්බන්ධයෙන්ම මහත් වූ කරුණාවක් තථාගතයන් වහන්සේට ඇතිවේ. ඒ කරුණාව දුක් දන්නා නුවණ අනුව ඇතිවන බැවින් නුවණ පමණටම තථාගතයන් වහන්සේගේ කරුණාවද මහත්වන්නේය. තථාගතයන් වහන්සේ විසින් සත්වයන්ගේ දුක් එකුත් අනු අයුරකින් දන්නා බව පටිසම්භිදා මග්ගයේ දක්වා තිබේ. ඒ ඒ ආකාරයෙන් සත්වයන්ගේ දුක් බලා උන්වහන්සේ මහා කරුණා සමාපත්තියට සමවදිති. මහා කරුණා සමාපත්තී යනු දුක්ඛිත සත්වයන්ගේ අරමුණු කරන කරුණා ධානයයි. අනේක ආකාරයෙන් දුක් දන්නා වූ කරුණාධ්‍යානයට හේතුවන ඥානයන් කරුණාධ්‍යාන චිත්ත සම්ප්‍රයුක්ත ඥානයත් මහාකරුණා සමාපත්ති ඥානයයි. තමන් වහන්සේ විමුක්තිය සඳහා කළ යුතු සියල්ල නිමවා සිටින්නා වූ අනේක සමාපත්තිලාභී වූ භාග්‍යවතුන් වහන්සේට ලෝකය ගැන සෙවීමක් නොකොට ධ්‍යාන සමාපත්ති, ඵල සමාපත්ති, නිරෝධ සමාපත්ති සුඛයන් ඍසිසේ වළඳමින් එක් තැනකට වී බ්‍රහ්ම රාජයෙකුසේ කල් ගැවිය හැකිය. තමන් වහන්සේ කෙරෙහි පැවති මහා කරුණාව නිසා තථාගතයන් වහන්සේ ආත්මාර්ථය පමණක් සලකාගෙන නොසිට පරහිත කාරණේහි නිරත වූහ. උන්වහන්සේ ජනයාට සෙත සලසනු පිණිස වර්ෂයකට සාරමස, පස්මස, සමස, සත්මස, අටමස බැගින් දනව් සැරිසරා වැඩම කළහ. ඇතැම් වර්ෂවල නව මසක්ම දනව් සැරිසරා වැඩම කළහ. මහා මණ්ඩලය, මධ්‍ය මණ්ඩලය, අන්තෝ මණ්ඩලයයි තථාගතයන් වහන්සේ දනව් සැරිසරා වඩනා මාර්ග තුනක් ඇත්තේය. ඉන් මහා මණ්ඩලයේ යොදුන් නවසීයකි, මධ්‍යම මණ්ඩලයේ යොදුන් සසීයකි, අන්තෝ මණ්ඩලය යොදුන් තුන්සීයකි. තථාගතයන් වහන්සේ ජනයාට අනුග්‍රහ කරමින් ඒ මාර්ගවල දිනකට යොදුන අඩ යොදුන බැගින් ගමන් කළසේක. ජනානුග්‍රහයේදී තථාගතයන් වහන්සේට සතුරු මිතුරු වෙනසක් නැත. උන්වහන්සේ සතුරන්ටද කම්පා අනුකම්පා කරන්නාහ. බුදුරජාණන් වහන්සේ ගිජකුළු පව්වෙහි වැඩවෙසන අවස්ථාවක උන්වහන්සේ මැරීම සඳහා දෙව්දත් දුනුවායෙකු එවීය. ඔහු බුදුරදුන් විදුණු පිණිස ඊයේ දුන්නෙහි තබා දුනු දිය ඇද්දේය. බුදුරදුන්ගේ ජීවිතය කවරකුටත් උපක්‍රමයකින් නැසිය නොහැකිය. බුද්ධ ශරීරය උන්වහන්සේ නොකමැත්තෙන් තුවාල කළ නොහැකිය. දුනු දිය ඇද්දා මිස දුනු ආයාට එය නොහල හැකි විය. ඔවුන්ගේ ශරීරය ගල් ගැසුනේය. යන්ත්‍රයක්ලා අඹරන කෙලක මෙන් ඔහුගේ ශරීරයේහි දුක් වේදනා හටගති. ඔහුට මහා බයක් ඇති විය. තථාගතයන් වහන්සේ ඔහු දැක කාරුණික මවෙක් දරුවෙකු අමතන්නාක් මෙන් බිය නොවෙව මෙහි එව යැයි මෘදු ලෙස අමතා වදාළහ. එකල්හි ධනුර්ධරයා ආයුධ ඉවත දමා භාග්‍යවතුන් වහන්සේ වෙත ගොස් වැඳ වැටි, ස්වාමීනි, නොදැනීම නිසා මා අතින් වරදක් සිදු විය. මෝඩ වූ මම නුඹ වහන්සේගේ ගුණ නොදැන දෙව්දත්ගේ කීමට නුඹ වහන්සේ මරන්නට ආමි. ස්වාමීනි, මට සමාවුව මැනව කියා සමීපයෙහි වාඩි විය. සතුරාටද නොවෙනස්ව අනුකම්පා කරන්නා වූ මහා කාරුණිකයන් වහන්සේ ධර්මදේශනයෙන් ඔහු සෝවාන් ඵලයෙහි පිහිටවා දෙව්දත් කී මගින් නොගොස් අන් මගකින් යව යයි ඔහු පිටත් කළහ. තථාගතයන් වහන්සේ මැරීම සැඟවීම පිණිස බුදුනට විද එන ධනුර්ධරයා විද මැරීම සඳහා දෙව්දත් විසින් නවත්වන ලද ධනුර්ධරයන් දෙදෙනෙක් ඔහු එනු බලා මග රැක සිටියෝය. බුදුන් වහන්සේ ඔහුට අන් මගකින් යන්නයි වදාළේ ඒ නිසාය. මහා කාරුණිකයන් වහන්සේ තමන් මරන්නට ආ සතුරාගේ ජීවිතය රැක දුන්හ. බෝසත් කාලයේදීද උන්වහන්සේ නොයෙක් වර සතුරන්ට යහපත සිදු කර ඇත්තේය. මහා කාරුණික වූ භාග්‍යවතුන් වහන්සේ දිනකට දෙවරක් මහා කරුණා සමාපත්තියෙන් නැගී ලොව බලා වදාරන්නාහ. අලුයම චක්‍රාවාට අන්තයේ පටන් ගඳකිලි දොරකඩ දක්වා නුවණ පතුරුවා ලොව බලනසේක. සවස කාලයේ ගඳකිලි දොරකඩ පටන් චක්‍රාවාට අන්තය දක්වා ලොව බලා වදාරන්නාහ. එසේ බලා වදාරා ඒ ඒ දිනයන්හි උපකාර කළ හැකි පුද්ගලයන්ට කොතෙක් දුර වුවද ගොස් උන්වහන්සේ උපකාර කළ නැසේක.